2014 වසරේ 3 මාසේ 9 භාවනා වැඩසටහන. සද්ධම්ම සවනං අති දුර්ලභං. සමහර වෙලාවට මේ ශ්‍රවණය කරන අයට මේක අගය ටිකක් අඩු වුණත් පොඩ්ඩක් මේ ලෝකයට හැකන යොමු කරලා බලන්න මිනිස්සුන්ට මෙහෙම චින්තනයක් මෙහෙම දහමක් තියෙනවද කියලා. මෙහෙම දහමක් තියෙනවද? මෙහෙම එකක් නැහැ. මේක මනසට ගන්න සංකල්පයක් දර්ශනයකට එහා ගියපු ආත්මී අවබෝධයකින් ලෝකේ දිහා බලන වැඩපිළිවෙලක්. රූප දිහා බලාගෙන රූප ප්‍රභේදනය කරන්න අවශ්‍ය නැහැ. උපසේන සූත්‍රය කුද්දකනිකායේ උදානපාළියේ මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය පුතඥ ජනයාගේ අමිහිරි වචන අසඤ්ඤතා සාරේහි. සංඥාවකින් තොරව ඉන්න බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා යුද ඇත්තු ඒ කාලේ ඉන්නෝ ප්‍රතිවිරුද්ධ යෝධයෝ ඇවිල්ලා ඊ තල පහරවල් වලින් විදිනවා මේ ඇතාට. ඒවා උහුලගෙන ඒ ඇතා ඉස්සරහටම ඇදිලා යනවා, දරාගෙන යනවා. අන්න ඒ වගේ කියලා කියනවා මේ අසඤ්ඤත ස්වභාවයෙන් සංඥාවක් ගන්නැති ස්වභාවයෙන් ඉන්න ආර්ය ශ්‍රාවකයෝ. දැන් ඇතානම් ඊතල දරාගෙන තමයි වේදනාව උහුලගෙන ඉස්සරහට යන්නේ. හැබැයි ආර්ය ශ්‍රාවකයා ඊට වඩා ටිකක් වෙනස්. ඊතල නොවදින තැනකට වෙලා ඉන්නවා. හිත පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි රූප දිහාවට හැරෙන්නේ නැතුව. ආක බලාගත්තහම ඔක්කොම ඉවරයි. අපි සාමාන්‍ය ස්වභාවයක් තමයි අප්‍රසන්න දෙයක් හරි දැක්කොත් එහෙම දැඩිව අපි කරන්නේ අප්‍රසන්න භාවයේ දිහා බලාගෙනම ඉඳගෙන අප්‍රසන්න භාවය නැති කරගන්න උත්සාහ කරන්නේ. අපි කරන්නේ අප්‍රසන්න භාවයේ දිහා බලන්නේ නැතුව අහක බලා ගන්නවා. ඒවිත අර අප්‍රසන්නතාවයෙන් පැමිණෙන සංඥාවල් එන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රමයේ එහෙමයි. එහෙමත් නැත්නම් අපිට වචන දරා ගන්න බැරිව තිබුණොත් එහෙම පොඩ්ඩක් ඒ වචන ඇහෙන්නේ නැති මට්ටමකට යනවා. එහෙමත් නැත්නම් අපි වචන ටිකක් අපිට හරියන්නේ නැති කතාවක් මහත්නම් තියෙන අපි කතාව වෙන පැත්තකට හරවනවා. ඒ ක්‍රමවේදයේ තියෙන්නේ. ඒ වගේම මේ මනස තුල ඇතිවන සංවේදීතාවය තුලත් කතාව තුලත් අපිට හොඳ ආදර්ශයක් එකකින් ලබා දෙනවා. අර ඉන්ද්‍රියන්ට බැස ගැනීම හෙවත් ඒ දෙස බැලීම. ඉන්ද්‍රියන්ට බැස ගැනීමක් කරන්නේ නැතුව ඒ දෙස බලන්නේ නැතුව ඉන්ද්‍රියන්ට බැස ගන්න නැත්තම් අරක අහක බලාගත් කෙනෙකුට ඒ ඔස්සේ තිබෙනා වූ දේවල් නොපෙනෙන්නාක් මෙන් ඒ පැත්තෙන් එන සංඥාවල් මොනම විදියකවත් පේන්නේ නැහැ. අපේ ඉන්ද්‍රියන් අල්ලගන්නෝ, ඉන්ද්‍රියන් අල්ලගෙන ඊළඟට සුභා සුභ වශයෙන් රූප දිහා බලනෝ. එවිට ඒ ආශ්‍රිත වේදනාව හට ගන්නවා. නමුත් අපි මන ඇස, නුවණ ඇස, ප්‍රඥා ඇස මේවා කිසිම ඇසක් ස්පර්ශ කරන්නේ නැතුව මේ මන කියන ඉන්ද්‍රිය අභියසත් අපි අහක බලා ගත්තොත් ඌ ප්‍රශ්නයක් නෑ. විශේෂයෙන් ධර්ම අවබෝධය තියෙන පින්නතුන්ට කියන්නේ උඹට තියෙන සිතුවිලි වල දිහා බලාගෙන සිතුවිලි නැති කරන්න නෙමෙයි, අහක බලා ගන්න. ඔබේ මනස කියලා කියන්නේ මහා මාර්ගය නම් අපිට පුළුවන් ඉහළ මහලක ඉඳලා මාර්ගය දිහා බලාගෙන ඉන්නත් පුළුවන්. එහෙම බලාගෙන ඉන්නකොට අපිට මාර්ගය යන විවිධ වාහන වර්ග පේනවා. ඒත් ඔබට එතනම ඉඳගෙන අහක බලා ගන්නත් පුළුවන්, වෙන දිහාවක් බලා ගන්න පුළුවන්. බලාගත්තට පස්සේ මොකද පේන්නේ? ඒතකොට ඔබට අර පාර යන වාහන ටික ඔබට පේන්නේ. ඒ වගේම මේ ඉන්ද්‍රියන් දිහාවට සංඥාව නැඹුරු කරලා බැලුවාම ඒවයි ගලාගෙන යන ස්වභාවය පේනවා. ඒ ප්‍රත්‍යත්ම පේනවා. හැබැයි අපි නිරෝධයේ දිහා එහෙම නැත්තම් අර ඉන්ද්‍රියට ප්‍රතිවිරෝධිත ගුණයක් තියෙනවා. නිරෝධයේ දිහා බලනවා, අහක බලා ගන්නවා වගේ වැඩක්. එතකොට ඉන්ද්‍රියන් දිහා නෙමෙයි යා බලන් ඉන්නේ, නිරෝධයේ දිහා. එතකොට යාට සංවේදී වෙන්නේ ඉන්ද්‍රියන් නෙමෙයි. යාට සංවේදී වෙන්නේ නිරෝධය. එතකොට නිරෝධ සංඥා. රූප සංඥා නෙමෙයි, ශබ්ද සංඥා නෙමෙයි, ගන්ධ සංඥා නෙමෙයි, රස සංඥා නෙමෙයි, ස්පර්ශ සංඥා නෙමෙයි, පොට්ටබ්බ සංඥා නෙමෙයි. දැන් ඉන්නේ කොහෙද? නිරෝධ සංඥා. එතකොට නිරෝධ සංඥාව ඇති වෙන්නේ නිරෝධයේ දිහා බලන්න ඕන. නිරෝධයේ දිහා බලන්න ඕන. එතකොට නිරෝධයේ දිහා බැලුවාම මොකද්ද පේන්නේ? නිරෝධය. හැබැයි ඉතින් අපි රූප දිහා බලමින්, ඒව ප්‍රභේදනය කරමින්, එහෙම නැත්නම් ඒව දරා ගනිමින්, ඒව උහුල ගනිමින්, එහෙම නැත්නම් මේ සිතුවිලි ටික ඔක්කොම දුරු වෙන්න ඕන, නැති වෙන්න ඕන කියලා හිතන එක හරියට අර පාරක වාහන ඇඳිරි නීතිය දාලා නතර කරනවා වගේ වැඩක්. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකය තුල මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් තීත්‍තිම ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් තුලින් බැටනකන ජීවිතයක් තමයි හදාගන්නේ. එතකොට ඒ කියන්නේ පාරේ කොච්චර ගමනාගමන වාහන එහෙම තිබුණත් කමක් නැහැ, අපි ඒ තුලින් පීඩාවටපත් නොවෙනවා. එච්චරයි. එහෙම නැතුව අර අපිට පාරේයිම සඳහා රජ කෙනෙක් වගේ ඔක්කොම වාහන නතර කරලා පාරේ යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ මේ මනස කියන ධර්මතාවයෙන් අපිට බිඳෙන්න පුළුවන්කම තියෙන්නේ පටිසූතගාමීත්වයෙහිවත් ප්‍රතිවිරෝධය ඇති කර ගැනීම. එහෙම නැත්නම් අහක බැලීමෙන්. අහක බලන්න දැන් ඔයගොල්ලෝ අහක බලන්න, අහක බලනවා කියන වචනේ මම දන්නේ නැහැ තේරෙනවද කියලා. වෙන පැත්තක් බලනවා කියන එක නෙමෙයි අහක බලනවා කියන්නේ. ඒක ඔය දකුණු පළාතේ පාවිච්චි කරන වචනයක්. ඒක අහක බලනවා. මෙල දිශාවක් බලනවා. එතකොට දැන් සාමාන්‍ය අපේ ඇහැ කොයි දිශාවද බලාගෙන ඉන්නේ? ඇහැදියා, කනදියා, නාසයදියා, දිවදියා, මොනවද මේවට ඉන්නේ? මනට මොනවද එන්නේ කියලා බලාගෙන ඉන්න. කොයි වගේද? අර වක්කඩ ළඟ ඉන්න කොකා වගේ ඉන්නවා. වක්කඩ ළඟ කොකා බොහොම පරිස්සමෙන් ඉන්නේ. කවුරු එන ගන්ද ඉන්නේ? මේකේ එනවද, මාළුවෙක් එනවද, වෙන සතෙක් සමන්ගේ ආහාරයට එනවද කියලා බලාගෙන ඉන්නවා. ඒක මේ ඉන්ද්‍රියන් ළඟත් මේ මනස රැකගෙන ඉන්නෝ මොන මේ ඉන්ද්‍රිය මනෝ සංචේතන ආහාරයක් කරගන්න, වේදනාවක් කරගන්න, මමත්වයේ පෝෂණය කරගන්න මොන වගේ අරමුණක්ද ඉන්නේ කියලා බලාගෙන ආවා මේ වැහිඳ ගන්නවා. ඉතින් ඒ ඇත්තෝ ඉතින් එක එක ස්වරූපයෙන් බලාගෙන ඉන්නවා. එක එක ඇත්තන් ඒ ආහාරයේ බවට පත් වෙන්නේ එක එක දේ. ද්වේෂය ආහාරය කරගන්න අය ඉන්නවා. මෝහය ආහාරය කරගන්න අය ඉන්නවා. ඇලීම් ආහාරය කරගන්න අය ඉන්නවා. ගැටීම් ආහාරය කරගන්න අය ඉන්නවා. උපේක්ෂාව ආහාරය කරගන්න අය දැන් මේ ගලාගෙන යන වක්කඩ දිහා බලාගෙන ඉන්නේ නැතුව, ඉන්ද්‍රියන් සය දිහා බලාගෙන ඉන්නේ නැතුව අහක බලා ගන්න. ඉන්ද්‍රියන් හය දිහා බලන්නේ නැතුව අහක බලා. බලන අහක බලන්න මොනවද පේන්නේ බලන්න. මොනතරම් අපි පැහැදිලි කළත් වරදින්නේ පුජ්‍යල වචනයක් මේ තියෙන්නේ පිට වෙන්නේ. දැන් පුජ්‍යලත්වේ නැති කෙනෙක්ගේ මුයින් වුණත් පිට වෙන්නේ පුජ්‍යල වචනයක්. අර විශේෂ ඥානයක් තියෙන කෙනෙකුට තමයි තේරෙන්නේ මේ වචන තුල පුජ්‍යලයක් නැහැ කියලා. නැත්තම් පුජ්‍යලයකට හිතෙන්නේ මේක පුජ්‍යල වචනයක්ම තමයි කියලා. එතකොට මේ වාචික ස්වභාවයේ පුජ්‍යලත්වයෙන් යුක්තයි. වචන හැදිලා තියෙන්නේ මම කියන පදනම යටතේ. වචන කියන එක ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ යමක් තේරුම් ගැනීම සඳහා, පැහැදිලි කිරීම සඳහා. ඊළඟට අපි ඉන්නේ තේරුම් ගන්න, පැහැදිලි කරගන්න පුජ්‍යලත්වයේ තුල ඉඳලා ශ්‍රාවකත්වයේ ඉන්නේ තෙතන. එතකොට පුජ්‍යලත්වයේ වාචික ස්වභාවයකින් පුජ්‍යලත්වයක් විසින් ග්‍රහණය කරනවා. එතන මොකද වෙන්නේ? ඊළඟට පුජ්‍යලත්වයේ වටේම කැරකෙනවා. ඒකයි සිද්ධ වෙන දේ. පුජ්‍යලත්වයේ වචන ටිකක් ඔබට ඇහෙන්නේ ඔබ පුජ්‍යලයක් හැටියට ශ්‍රවණය කරනකොට. පුජ්‍යලත්වයේ වචන වටේම පුජ්‍යලයා කැරකි ඉන්නවා. කොටස් කර කර බෙද බෙද ඉන්නවා. ඇත්තම අපේ දේශනාව තියෙන්නේ පුඤ්ජලත්වෙන් නිදහස් වෙන්න, කොටස් කරන එකෙන් නිදහස් වෙන්න, ප්‍රභේදනය කරන එකෙන් නිදහස් වෙන්න. තමයි මේ මේ කතා කරන වචන වල තියෙන්නේ පුඤ්ජලත්වය. ඒක තමයි අසීරු කාරණේ. පුජ්‍යලත්වයක් නැති වචන තෝරගන්න එක පුජ්‍යලත්වයෙන් තොරව ශ්‍රවණය කරන එක, ඥානනය කරන එක කියන්නේ අසීරු කාරණයක්. ඒ නිසා තමයි ওই බණ ධර්ම දේශනා කරන උදවිය සමහරලාට මේ පිස්සු කතාවක් කියනවා වගේ, එහෙම නැත්නම් අපබ්‍රංශයක් කියනවා වගේ හැඟෙන්න හේතුව අර පුජ්‍යලත්වයෙන් තොර කිරීම කියන එක පැහැදිලි කරන්න වචන නැති නිසා එක එකව කියවුණා. කියවනකොට ඉතින් එක එක්කෙනාට එක එක වචන එක එක විදියට පේනවා. දැන් ඔය අපේ දේශනා අවබෝධයටපත් වෙච්ච අයම යම් යම් ධර්ම කරුණු පැහැදිලි කිරීම සඳහා නිර්වචනයක් දෙනෝ. ඒක භාෂා ශාස්ත්‍රීය පැත්තෙන් බැලුවාම මේ නිර්වචනේ වැරදි. ශාස්ත්‍රීය පදනම තුල මේ නිර්වචනේ වැරදි. මම ඒ ගැන කියන්න යන්නේ නැති හේතුවක් තියෙනවා. මම දැක්ක එක අවස්ථාවක සූත්‍රයක තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. ස්වාමීනි මේ එක එක එක එක විදියට නිර්වචන දෙනෝ මේ වචනවලට. මේ ස්වාමීනි මේ නිවැරදිම නිර්වචනය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. යම් වචනයක වචනයකින් මිනිසයාගේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය ප්‍රහාණය වෙද්ද අන්න ඒක තමයි නිවැරදිම නිර්වචනය කියලා කිව්වා. ඒකයි නිවැරදිම නිර්වචනය. එතකොට ඔබටත් හරි ලේසි හරි දේශනේ වැරදි දේශනේ මොකද්ද මොකද්ද මොකද්ද කිය හැමදැනම හොය හොයා යන්න උවමනාවක් නැහැ. මොකද්ද ඔබට කරන් දෙන්නේ? හරි නිර්වචනය මොකද්ද වැරදි නිර්වචනය මොකද්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඔබට ශ්‍රවණය කරද්දී ලෝභය ප්‍රහාණය වෙනවා, ద్వේෂය ප්‍රහාණය වෙනවා, මෝහය ප්‍රහාණය වෙනවා. ද්වේෂය තුල ලෝභය නැද්ද? තියෙනවා. ලෝභය තුල ద్వේෂය නැද්ද? තියෙනවා. ద్వේෂය තුල මෝහය නැද්ද? තියෙනවා. ලෝභය තුල මෝහය නැද්ද? තියෙනවා. ඒ ලෝභ, ద్వේෂ, මෝහ කියන තුනත් අවිනිර්භෝගික ධර්මයක්. කියන්න කොටස් කරන්න බෑ, වෙන් කරන්න බෑ, එකට තියෙනවා. දැන් අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කරාම සමහර අය මේවා වෙන් වෙන් කරලා බෙදාගෙන තිබුණට අපි නිතරම කියනවා රූපය තුල අනිත් හතර තියෙනවා, වේදනාව තුල අනිත් හතර තියෙනවා, සංඥාව තුල අනිත් හතර තියෙනවා, සංඛාරය තුල අනිත් හතර තියෙනවා, විඥානය තුල අනිත් හතර තියෙනවා. එකට පවතින්නේ එකට පවතින්නේ එන්වෙන්ව පවතින්නේ කිසිම හේතුවක්. ඒකට සමස්ත මනසම කියලා කියන්නේ අවිනිර්භෝගික ධර්මයක් එකම ශක්ති කැටියක් ඒ තුල තියෙන්න ඕන. එහෙම තියෙනකොට තමයි ඒක මනසක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරියට දන් වැලක් වගේ. දන් වැලක පුරුක් ටික දිගටම තියෙන්න ඕනේ. එක පුරුකක් සිඳුනොත් සියල්ලම සිඳෙනවා. එනිසා අවිනිර්භෝගික ධර්මයක් යම් කිසි තැනකින් අපිට සිඳීමක් ඇති වුණොත් මේ දන් වලින් අපි සංසාර ගමනින් එතනින් නිදහස් වෙන්න මඟ පාද ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැන් මේ දේශනය අපි මෙහෙම බලන්න කියනවා, මෙහෙම භාවනා කරන්න කියනවා, අහක බලා ගන්න කියනවා, නොවැළී ඉන්න කියනවා, අතහැරලා දාන්න කියනවා, නිරෝධයි කියලා හැමදේම නිරෝධ කරන්න කියනවා. දැන් මේක ගන්නවා පුජ්‍යලේ. මේක ශ්‍රවණය කරනවා පුජ්‍යලේ. පුජ්‍යලත්වයෙන් පුජ්‍යලේ ශ්‍රවණය කරනවා. ඊළඟට එතන ක්‍රියාවක් යෙදවනවා. ඊළඟට මොකද වෙන්නේ? පුජ්‍යල ක්‍රියාවක් බවට ඒක පරිවර්තනය වෙනවා. ඒක පුජ්‍යල ක්‍රියාකාරකමක් බවට හැදගෙනවා. කමක් නෑ. සමහර පුජ්‍යල ක්‍රියාකාරකම් තුලින් පුජ්‍යලත්වයේ ඉක්මවා යන මඟ පෑදෙනවා. එහෙම දෙයක් වෙනවා. දැන් ඔය දාරු චීවර ස්වාමීන් වහන්සේට දුටු දේ දුටුවම නැයි කියලා බලන්න කිව්වා. බලන්න කිව්වහම මොකද ඉස්සල්ලම ගන්න එක ඇහුවේ කවුද? පුජ්‍යලයා. නමුත් බලද්දි මොකද වුනේ? එයා ගැඹුරින් එක බැලුවා. අද වගේ අපි සරල නිර්වචනයක් නෙමෙයි උන්වහන්සේ ලබාගත් ඉතාම ගැඹුරු නිර්වචනයක්. අපි අය මොනවද මේ සංකල්පයක් නේ අරන් තියෙන්නේ ගැන ළඟට දකිනවා. ඊට පස්සේ චූලපන්තක හාමුදුරුවන්ට දෙනෝ සුදු රෙදි කෑල්ලක්, පිරිසුදු වේවා පිරිසුදු වේවා කියලා හිතන්න කියලා. ඒක ක්‍රියාවක්. පුජ්‍යලයක් හැටියට එක ගත්තා. අරගෙන ක්‍රියාවක් පුජ්‍යලයක් හැටියටම කරා. සමහරලාට කේන්ති යන්නත් නැති, තරහ යන්නත් නැති, නිකන් නෙමේ වැලි ගොඩක දන ගස්සලා අහුවේ ඉර පායකන එන වෙලාවේ අහුවේ නිකන් නෙමේ ඈ. ඒයි එහෙම කළේ කම්මැලිකම දුර වෙන. දැන් අහුවේ ඉන්නකොට නිින්ද යනවද? නිින්ද යන්නේ නැහැ. වැලි ගොඩේ දන ගහගෙන ඉන්නකොට නිින්ද යනවද? නිින්ද යන්නේ නැහැ. දැන් මේක අතහරින්න පුළුවන්ද? බුදුහාමුදුරුවෝ කිව්වේ දැන් මේ අමහන කමටත් හරි ආසයි ඒ වුණාට මේ එලෙව්වා. මහා බන්තක හාමුදුරුව අයියා එළිව්ව ඔයාට හරියන්නේ නැහැ. මේවා ගෙදර ගිහිලා ගුඹුරක් පිටියක් කරගෙන ඉන්න. ඔයාට මේ සාසන ධර්මයේ තේරෙන්නේ නැහැ. මේක හරි ගැඹුරු දහමක්. ඔයා ගෙදර ගිහින් අම්මා තාත්තා බලාගෙන ඉන්නේ. නමුත් මෙයා ආසයි මහාන වෙලා ඉන්න. දැන් මෙයාට මහානකමත් ඕන, බුදුහාමුදුරන්ගේ වචනෙත් ඕන. අර නිින්ද යන්නේත් නැහැ. පිරිසුදු වේවා, පිරිසුදු වේවා කියලා දිගට දිගටම පිරිමදිනවා. හරිද කියලා. එතකොට මොකද වෙන්නේ? මේ පිරිසිදු වේවා කියලා පිරිමදින තැන අපිරිසිදු වෙනවා. පිරිසිදු වේවා කියලා පිරිමදින තැන අපිරිසිදු වෙනවා. අපි හිත හදන්න යන තැන හිත අවුල් වෙනවා. අපි නිවැරදි වෙන්න යන තැන අපි තව තවත් වැරදිකාරයෝ බවට පත් වෙනවා. ඒ ගෙවල් දොරවල් වල වුණත් ප්‍රශ්නේ වැඩි දුර දිග යන්නේ ඔන්න නිවැරදි වෙන්න යනවා. නිවැරදි වීමට කරුණ ඉදිරිපත් කරනවා. නිවැරදි වීමට තරග ඉදිරිපත් කරනවා. තමන් නිවැරදි වීමට අනුන්ගේ වැරදි පෙන්වනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? විරිසුදු වේවා කියලා අදිෂ්ඨානයෙන් මේක निराකරණය වෙන්න ඕනේ කියන අදිෂ්ඨානයෙන් වැඩේ පටන් ගන්න. මොකද වෙන්නේ? අපිරිසුදු වෙනවා. ප්‍රශ්න වැඩි වෙනවා. උඩු දුවනවා. ඔහේ ගෙනන් ඔහේ ගන්න හොඳ නැහැ නේද දුස් කියන්න කියලා හිටියනම් එහෙම මොකුත් නැහැ ඈ. ඒකයි හේතුව ඈ. නර කාලයක් හිටියලු මේ රිලව් දෙන්නෙක්. ඉතින් ඒගොල්ලෝ දෙන්නට 15 ඒ දෙන්න කල්පනා කරලා කිව්වලු අපි දෙන්නට හරි 15 නේ. අපි මොනවා හරි මේ 15 නැති වෙන්න මොනවා හරි සෙල්ලමක් කරමු කිව්වා. ඉතින් ඒගොල්ලෝ මොකද්ද අපි කරන්න ඕන? ලීකැලක් අරගෙන කිව්වලු මේක ඔයා කියන්නේ ඔයාගේ කියලා. මං කියන්නම් මගේ කියලා. කියලා කිව්වලු. ඒකද අපි දෙන්න රණ්ඩු වෙමු කිව්වලු මේක. එතකොට මේක 15 නැති වෙනවා. ඉතින් අර එක රිලෙ කීපු රිලෝම කිව්වලු ඒ කීප එක්කිනාටම කිව්වලු ඔයා කියන්නකෝ ඉස්සෙල්ලා. එයා කිව්වලු මේක මිලිගැල්ල මගේ. කියලා කිව්වා නිත්‍රි ලගවල ඉදින් වාතිය ගන්නව කමන්නේ. එයා දෙයරයි ඉතින් කිව්වලු කොහොම ඉතින් ඔහම රණ්ඩු වෙන්න පුළුවන්ද මේක ඔයා කියන ඔයාගේ කියලා. නෑ වාතිය ඔයාම තියාගන්න කමන්නේ ඕක නේද. ඉතින් පිරිසුදු වේවා කියන තැන උගුර ටිකක් මේ ගොරෝසු වෙලා තියෙන්නේ බණ කතා දේශනාම කරලා. අපි මේ හදන්න යන තැන අවුල් වෙනවා. ඒකයි හේතුව. දැන් ලෝකේ දියුණු වෙන්න යන තැන ලෝකේ දුප්පත් වෙනවා. වායු අපිරිසුදු වෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. මේ සුඛාර්ය බහුල වෙනවා. නිරෝගීකම අඩු වෙලා තියෙනවා. වහවිෂ වැඩි වෙලා තියෙනවා. රෝග පිළිකාවල් වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ ඔය අඟහරු ලෝකයේ සිකුරු හරේ මෙහි බ්‍රහස්පති ග්‍රහ ලෝකවලත් ඉස්සර මිනිස්සු හිටියා. නේද? මොකද කරන්නේ? ඒ සොක්කොම ටික එකතු වෙලා ඒ ලෝකෙ සංවර්ධනය කළා. සංවර්ධනය කරාට පස්සේ අද ඔය පේන්නේ අන්න කළු ගල් ගෙඩියනේ මේ පේන කළු ගල් දැකලා ආන්න මේ විදිහේ ලෝකයක් නිර්මාණය කළා. දැන් මිනිස්සු නෑ, සත්තු නෑ. මේ ලෝකෙටත් සමස්තයම ඇමරිකාවේ නිව්යෝක් නගරේ වගේ මුළු ලෝකෙම වුණොත් මේ ලෝකෙ සත්තු නෑ. ඈ නිව්යෝක් තියෙන ඇමරිකාවේද? මන් දන්නේ නෑ. ඉතින් මේ ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. දැන් මනස තුලත් ඒකයි. දැන් මනස හදන්න, මනස වඩන්න, මනස නිවැරදි කරන්න මනස න්‍යායාත්මකව හසුරුවන්න උත්සාහ කරන තැන මොකද වෙන්නේ? තව තවත් මානසික පීඩනය වැඩි වෙන වැඩි වෙන. කුඩා කාලේ ඉඳලම මේ මම කියන පුජ්‍යලයාට න්‍යායක් දෙනවා අපි. එක්කෝ මව්පියෝ විසින් දෙනවා, එහෙම නැත්නම් අපි විසින් අපි න්‍යායක් දෙනවා. දැන් මේ භෞතික ක්‍රියාකාරකම් එක රස්සාවත් එක්ක න්‍යායත් එක්ක ඌර්තියත් එක්ක මේක ගලපන්න යන්න එපා. මොකද වෘතියෙන් මේ වෙන හැඩයකට වෘතිය ගත්තයි කියලා හරි වෘතිය මාරු කළයි කියලා හරි වෘතියක් නොකර හිටියයි කියලා හරි නිවන් දකින්නේ නැහැ. මේක අධ්‍යාත්මික දර්ශනයක්. ඒකයි කියන්නේ පරමාර්ථයක් සම්මුතියට ගේන්න එපා. ඒ නිසා අපි හැඩගස්සන යම්කිසි න්‍යායාත්මක ගුණයකට. ඒ න්‍යායාත්මක ගුණයකට ගෙනාවට පස්සේ මොකද? ඒ තමන් අදහස් කරන න්‍යාය තුල, ඒ අදහස් කරන රටාව තුල අපි වඩන්න මනස පුරුදු වෙනවා. ඉතින් මේ චූලපන්තක හාමුදුරුවෝ උත්සාහ කරේ පුළුවන් තරම් ඉක්මනින් මේක තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන කියලා. නමුත් ඒක යාට කරගන්න බැරි වුණා, අවබෝධ කරගන්න බැරි වුණා. ගාථාව මතක හිටියේ නැතුව නෙමෙයි, ඒ ගාථාව තුල තිබෙන යථාර්ථය තේරුම් ගන්න බැරි වුණා, අවබෝධ කර ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වුණා. ඉස්සර එහෙමයි, සමහර අයට එක ගාථාවක් දෙනවා, ඒ ගාථාවේ තේරුම හොයාගෙන ඉන්න ඕන. නැත්තම් ඒ මාස ගණනාවක්ම ඒ ධම්පදයේ තියෙන ස්වභාවය සොයාගෙන ඉන්න ඕන. නාරේක කුමාරයෙකුටත් එහෙම කර්මස්ථානයක් දෙනවා. ඒ කුමාරයා අහනවා, මේ ස්වාමීනි, මේ මට ওই දිග සූත්‍ර මට තේරෙන්නේ නැහැ, මේ කෙටියෙන් දේශනයක් කරන්න. මේ මට කෙටියෙන් කියන්න ඔය නිවන කොහෙද තියෙන්නේ කියලා එන ලොකු කතන්දර කියන්නේ නැතුව, දිග විග්‍රහයවල් කරන්නේ නැතුව, ස්වාමීනි මට ඒක හරි අමාරුයි සම්පින්දණය කරන්න, මට කෙටියෙන් කියන්න, බොහොම බුද්ධිමත් වචනයක් ඉදින්. එතකොට බුදුරජාණන් වහන්සේ හොඳ දහම් ගැටපදයක් දෙනවා, එයාට ලිහා ගන්න. ඒ ලිහා ගැනීම තුල තමයි අවබෝධයටපත් උනේ. මොකද්ද දෙන පදය? සතර මහා භූතය යම් තැනක නොපිහිටයිද එහි නිවන තිබෙනවා. කුමාරය, සතර මහා භූත ධර්මෝ යම් තැනක නොපිහිටයිද එතන නිවන තියෙනවා. හොඳමයි ස්වාමීනි කියලා වැඳ ගියා. එච්චරයි. නිල මොකද කරේ? ගෙදරට වෙලා දත කහ කහ ඉඳලා ආ ඊළඟ වැඩසටහනට ආවා. නෑ මං කිව්වේ ඒ කුමාරයා නෙමෙයි, ඕගොල්ලෝ කරන වැඩේ. ඉතින් ඒ කුමාරයා ගියා. කුමාරයා ඒ ගියපු වෙලාවේ ඉඳලා මේක මොකද්ද, මේකේ අර්ථය කොහේ, දෙවෙනි අවස්ථාවක් තියෙන්නේ කියලා නුවණින් විමසුවා. නුවණින් විමසනකොට මොකද කරේ, මොකද වුනේ? එයා සකුදාගාමි මාර්ගඵලයට පත් වෙන, කියන්නේ තාම මනස උසස් මට්ටමේ මේ දර්ශනය දැක්කා. තාම නිරවුල්ව නිර්වද්‍ය නිවැරදි ආකාරයට පැහැදිලි ආකාරයටම දැක්කා. නිවන් මගටම පිවිසලා දකිනෝ තාම ඉහෙලින් සතර මහා භූත ධර්මය නොපිහිටන තත්වයට තමන්ගේ මනස, සතර මහා භූත ධර්මය ග්‍රහණය නොකරන මට්ටමට තමන්ගේ මනසපත් කරගත්තා. ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මං හොයාගත්තා. අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂතාවයෙන්ම මම හොයාගත්තා. ඒකයි. සත්‍ය තිබෙන්නේ ඇත්ත හා බොරුව නැති තැන. ලෝකේ සත්‍ය පිහිටා තිබෙන්නේ ඇත්ත හා බොරුව නැති තැන. ඇත්තත් නැහැ, බොරුවත් නැහැ, බොරුවකුත් නැහැ, ඇත්තකුත් නැහැ. කියන්නේ සත්‍යකුත් නෑ අසත්‍යකුත් නෑ. එහෙම නෑ එතන තමයි සත්‍ය. සත්‍යයක් තියෙනවා නම් ඒක සත්‍ය නෙමෙයි. අසත්‍යයක් තියෙනවා නම් ඒත් එතන සත්‍ය නෑ. ඇත්තහා බොරුවන නොපවතින්නේ යම් තැනකද එතනමයි සත්‍ය පිහිටා තිබෙන්නේ. සියලුම කාරණා කෙරෙහි අනිරත සංඥා සබ්බේ සංකාරේසු අනිත්‍ය සංඥා. මේ සංඥාව තුල මොනතරම් සංකල්පනය කරන්න ගියත් පුජ්‍යලත්වයට මේ නිවන මොනතරම් පැහැදිලි කරලා දෙන්න ගියත් පුජ්‍යලත්වයේ අතහරින් නැති කෙනෙකුට, එහෙම නැත්නම් අර මාන්නේ අතහරින් නැති කෙනෙකුට, මාන්නේ කියන්නේ ආඩම්බරයට ඉන්නවයි කියන එක නෙමෙයි, තමන්ගේ මානය හෙවත් කෝණය දෘෂ්ටිය. මානය කියන්නේ ඒක. ඒ මානය අතහරින් නැති කෙනෙකුට, කෝණය දෘෂ්ටිය අතහරින් නැති කෙනෙකුට මොකද වෙන්නේ? එතන කවදාවත් තමන්ගේ ඒ දෘෂ්ටිය තුල තෙරපි තෙරපි ඉන්නව මිසක් අතහරින්නෙම නැති අය ඉන්නවා. විවිධ හේතු තියෙනවා ඒකට. එක එක විදිහේ මාන්න ගති ස්වභාවයන් තියෙනවා මිනිස්යාන්ට ඇති වෙනවා. ආශ්‍රව ධර්ම කියලා කියන ඒවා ඒක හැටි ජීවිතේ දිහා හරියට නිවැරදි ලෙස බලනකොට මම කියලා කෙනෙක් නෙමෙයි මේ ජීවිතේ ජය ගන්න ඕන සත්‍යයි කියන එක සමහර අය ඉන්නව පදනමයි. අන්න ඒ අයට ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. සාකච්ඡාවක් කරද්දි වැඩක් කරද්දි මම නෙමෙයි මෙතන ජය ගන්න ඕන සත්‍ය. එහෙමයි. අප මට මතකයි අපි ගිහි කාලේ එද්දී පාසල් කලාත්මක වැඩසටහන් එක එක නාට්‍ය වගේ දේවල් පවා අපි කරද්දී සාමාන්‍යයෙන් මගේ අදහස තමයි මේකේ ප්‍රධානීක හැටියට මම ඉන්න ඕන කියන එක අදහස නෙමෙයි, මේ කණ්ඩායම ජයග්‍රහණය කරා යොමු කරවන්න ඕන කියන අදහසෙන් සියලු දෙනාගේම අදහස් අරගෙන සියලු ආකාරයේම කැපවීම කළා. මේ කණ්ඩායම ප්‍රමුඛ කරන නායකත්වයේ කරා යොමු කරනවා මිසක් මේ මට නායකයෙක් මේක වෙන්න ඕනේ කියන පදනමක් තිබුණේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අපේ කණ්ඩායම හැමදාම ජයග්‍රහණය කරනවා. මදාම ජයග්‍රහණය කරනවා. ඉතින් පස්සේ අනිත් මේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වල ළමයි සර්ට චෝදනා කරන්න පටන් ගත්තා. සර් අසාධාරණයි කියලා දෙන්නේ ඒ පැත්තේ ඉන්නේ හොඳම දක්ෂයෝ ටික කිව්වා. ඊට පස්සේ සර් මොකද කරේ? හා එහෙමද? හා එහෙනම් හොඳයි මම වෙනසක් කරන්නම්ගෝ කියලා නායකයෝ දෙන්න මාරු කළා. නායකයෝ දෙන්න මාරු කරනකොට මොකද කියන්නේ? අර මේ කණ්ඩායමේ ඉන්න අයියෝ අපි ඉවරයි. අර මනුස්සයා ඉන්නේ අපේ කණ්ඩායමට. එයා කණ්ඩායමයි බොහොම සතුටු වෙනවා. අනියමයි හොඳ නායකයෙක් වෙනවා අපිට. අර මනුස්සර මුකුත් තේරෙන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. කතා කරන්නේ දන්නේ නැහැ. නේද? අර පරාජිතයි කියන කණ්ඩායම ඊළඟ වතාවේ පුහුණු අඩු වුණත් අඩු ලකුණු ප්‍රමාණයකින් හරි ජයග්‍රහණය කරනවා. කලාට පස්සේ ගුරුවරයා පෙන්නලා දෙනවා. කොහොමද නායකත්වයක තියෙන වැදගත්කම? මේ නායකත්වය බොහොම දක්ෂයි. හැමෝත් එක්කම සාකච්ඡා කරලා හැමෝකෙම අදහස් අරගෙන එයාගේ කාර්යය එයා ඉෂ්ට කිරීම සඳහා පුජ්‍යලත්වයේ ඉස්සරහට ගන්නතෝ ක්‍රියා කරනවා. ඒක ජයග්‍රහණය කරනවා. ජීවිතයේ තුලත් එහෙමයි. Taman ජීවිතයේ තුල ජයග්‍රහණය ලබන්න නම් අර පුජ්‍යලේක් හැටියට තමා තුල Taman රජ වෙන්නේ නැතුව මමත්වයේ රජ කරගන්න ඕනේ කියන පදනම නෙමෙයි Taman එන්න ඕන තමා තුලත් සත්‍ය රජ කරගන්න ඕන කියන පදනම. නැත්නම් ඉතින් මේ මම හරි කියන තැනට නෙන්නේ. දැන් මට මතකයි අපි අම්මගෙන් මම බැනුම් අහලා තියෙනවා. සමහර තැන්වල කාට හරි මොනවා හරි මෙහෙම වචනයක් කිව්වහම මට එතෙන්දි තේරුණාම අම්මා එතෙන්දි වැරදි කියලා මං කියන අම්මා එතෙන් දී කිව්ව එක හරි නෑ ඒක නොකිය ඉන්න තිබ්බේ. ඔබකට වාගෙන කියන්නට හේතු වෙනවා. මොකද හේතුව අර මධ්‍යස්ථ දැනග ඉන්නකොට අපි ඒක අම්මා කිව්වත් ඒක වැරදි කියලා තේරෙනකොට වැරදි කියලා කියනවා. ඈ හරි කියලා පෙරුණාම ඒක එහෙම හරි කියලා හිතෙනවා. අපේ අතින් වුණත් එහෙම අපේ පැත්තෙන් වැරද්දක් වුණේ කියලා තේරුනොත් අපි ඉවර සමා වෙන්න කියනවා. සෝරි කියලා කියනවා. එහෙම කියන්න සිද්ධ කියන්න ඕනේ. ඒක අනිවාර්ය ජීවිතේ තේන්න ඕන. අපි ඒ එතන තමයි මනුෂ්‍යත්වයේ තියෙන. එතන තමයි සත්‍යය තියෙන්නේ. ඈ ආයතනේ ප්‍රධානිය හරි වෙන්න පුළුවන්. සේවකයාගේ නොදැනුවත්වම උඩ රිදෙන්න කකුල බෑගුණොත් එහෙම. ඒට මොකද මේ කකුල බෑගීමට අපි වඩි දෙන්නේ නැහනේ. ඒ නිසා ඒකට අපි සෝරි කියන්න ඕනේ. එයාට වැඩ කරනවටනේ වඩි දෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා. තමා තුල මමත්වේ නෙමේ පුජ්‍යලත්වේ නෙමේ රජ කරන්න ඕන මොකද්ද? සත්‍ය සත්‍ය සත්‍ය කියන්නේ මොකද්ද? ඇත්ත හා බොරුව නැති තැන. කොහෙද ඇත්ත හා බොරුව නැති? නිවන. නිවන කොහෙද තියෙන්නේ? ඈ සතර මහා භූතයෝ නැති තැන. සතර මහා භූතයෝ නැති තැන කොහෙද තියෙන්නේ? කොයිද? බුදුරජාණන් වහන්සේ ඒ කාලේ කට්ටියට ලබා දුන්නේ කර්මස්ථානයේ හැටියට ඒ දහම් ගැට පදය ධම්ම පදය දුන්නේ. ධම් පදයක් දුන්නේ. ඒ පදේ උත්තර නැහැ. ඒක දෙන්නේ ප්‍රශ්නේ විතරයි. ප්‍රශ්න පත්‍රයක් දෙන්න පුරවන්න. ඒ ප්‍රශ්න පත්‍රේ පුරවද්දි තමයි ආත්මීය පරිවර්තනය සිද්ධ වෙන්නේ. දැන් අද අපිට වෙලා තියෙන්නේ මොකන්ද? අපිට හිතන විදියට ප්‍රශ්න ටිකක් දාලා අපිට හිතන විදියට ඒවට උත්තරක් දාලා උත්තරයි ප්‍රශ්නයි දෙකම අපි දන්නවා කියලා හිතලා අපි සම්මත උත්තරයකට සම්මත ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නවා. දැන් අපේ අයිති කිව්වෝ ආර්ය ශ්‍රාංග මාර්ගයේ මුල ඉඳලා අගට පැහැදිලි කරන්න පැහැදිලි කරනවා. නීව සංඥා නාසඤ්ඤායතනට ගිහිල්ලා අගනිට්ටා බ්‍රහ්ම ලෝකයටත් ගිහිල්ලා නැවත ආකාශඥායතනටත් ගිහිල්ලා තමයි ආමුදුරුවෝ නතර කරන්නේ බණ. හැබැයි එක ධානයක්වත් වැඩුවද නැහැ තාම බැරි වුණා. දැන් සෝවාන් මාර්ගඵල විග්‍රහ කළා, සකුදාගාමි මාර්ගඵල විග්‍රහ කළා, අරියත් මාර්ගඵල විග්‍රහ කළා බණ ඉවර කරන්නේ. පළවෙනි මාර්ගඵලයි හරි ලැබුවද මම පිස්සුද ඒවා අපිට ගන්න පුළුවන්ද? අපි දැක්කද? ඒවමයි ත්‍රි බුදුහාමුදුරන් කාලේ. පේනව නේද මේ අන්ධයෝ ඇ타ගෙන කියන විදිය? නොදැක්ක මලමාලිට කරන කපුකම්. ඈ ඔක්කොමආගම් මෙහෙම නොදැක්ක දෙයියෙක් ගැන වරුණා කරනවා. නොදැක්ක දෙයියෙක් දිහාවට යන්න කියනවා. ඈ ඒ කියන්නේ දැක්කනේදී මලමාලියේ කසාද බන්දලා දෙන්නයි හදන්නේ. කපු ඇවිල්ලා කියනවලු මලමාලියේ කොණ්ඩේ හරි දිගයි. මලමාලි හරිම ලස්සනයි. රබර් අක්කර පහයි, කුඹුරු අක්කර පහයි, පොල් අක්කර පහයි. ඉතින් මලමාලියට හොඳට හිත ගියා. මලමාලිය අහුව කපු උනේ දැක්කද? නැහැ තාම දැක්කේ නැහැ. මම යන්නේ හිතාගෙන ඉන්නේ බලන්න. ඉතින් ඔය කතාව තමයි ඔක්කොම ආගමික පූජකයන්ගෙන් අපිට අහන්න ලැබෙන කතාව. අහන්න ලැබෙන කතාව ඕක. ඈ මලමාලි දැක්කද? නෑ තාම දැක්කේ නෑ. ඉතින් පොතේ දිනන මලමාලි මෙහෙමයි හැඩ කියලා. පොතේ මට කිව්වා. ටෙලිෆෝන් එකෙන් කිව්වා මලමාලිගේ හැඩ. ඒකමයි මම මේ කියන්නේ. ඒ නිසා එවැනි ප්‍රාර්ථනාවන් වල එවැනි විශ්වාසයන් තුල ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ? ගෝල්ඩන් කී එකේ සල්ලි දැම්මා වගේ තමයි වෙන්නේ. නේ හොඳයි රත්තරන් යතුරු ආයි දැම්මොත් ගන්න බෑ. හරි නේ গোল্ডන් කී. නියමයි ඉතින් බොරු කියලා නෑ. කියන්නේ හොඳම ලොක් එක. කියන්නේ සදාකාලික නිදන් කලාව වගේ තමයි දැම්මට පස්සේ. ආයි ගන්න බෑ. හොඳම ලොක් එක. গোল্ডන් කී. ඉතින් ඒ හොඳම ලොක් එකේ තමයි දැන් දාපු කට්ටිය නිදන් කලාව වගේ තමයි. ඒ වගේම ඔය ලංකාවේ තියෙන බොඩා තෙල් වර්ග හරි මෙහෙ තියෙනවා මේ කොලෙස්ටරෝල් ෆ්‍රී. දැන් නොමිලේ කොලෙස්ටරෝල්. නේද බොරු කියන්නේ නෑනේ. දැන් විතවුට් කොලෙස්ටරෝල් කිව්වට නෝ කොලෙස්ටරෝල් කියලා හිම නෑ. මොකුත් එහෙම නෑ. දැන් කොලෙස්ටරෝල් ෆ්‍රී. නොමිලේ කොලෙස්ටරෝල්. තෙල් වලට සල්ලි ගන්නෝ. කොලෙස්ටරෝල් වලට අපි සල්ලි ගන්නෑ. එච්චරයි. එනේ සුද්ද බොරු කියලා නෑ. ඒකයි හේතුව. ජීවිතේ දිහා බලන්න. මේකේ කෙනාට පේන්නේ ජීවිතේ කියලා ජීවිතේ දිහා බැලුවා මොනවද පේන්නේ? මාට පේනවා මගේ ජීවිතය කියලා පූර්ණ නිදහස. අපි පොතකුත් කළා තියෙනවනේ පූර්ණ නිදහසනේ. පූර්ණ නිදහස තමයි පේන්නේ. ඒක තමයි මගේ ජීවිතය. ඒක තමයි මගේ නිවහන. ඒක මගේ තමයි නෑ ඒක තමයි මගේ කසාදේ. ඔව් මං කසාදේ බඳගත්තේ ඒකනේ පූර්ණ නිදහස. නේ ඒ නෝන බොහොම ලස්සනයි හැඩයි මේ කඳුස් ක්‍රියාවක් නෑ මොකුත් නෑ ඒ නිසා පූර්ණ නිදහස දැන් ඒක අපි උපතින් ගෙන අපි ගන්න වෙන්නේ පස්සේ අපි හොයාගත්ත කෙනෙක් හොයාගත්ත දෙයක් ඒක දහමක් පූර්ණ නිදහස කොහෙද අධ්‍යාත්මික මානසික නිදහස පූර්ණ නිදහස නමුත් සාමාන්‍යයෙන් ලෝකේ මිනිසුන් බැඳගන්නේ පූර්ණ නිදහස නෙමේ පූර්ණ කරදර පූර්ණ කරදර බැඳගන්න නැතුව පූර්ණ නිදහස ජීවිතේ ලබා ගන්න පූර්ණ නිදහස දැන් ඔයත් පූර්ණ නිදහස ගැන හොයමින් බලමින් කතිකා කරමින් ඉන්නව තාම සමහර අය නම් උත්සවේ අරගත්ත සමහර අය උත්සවේ ගත්තේ නැහැ ඒ කියන්නේ පූර්ණ නිදහසත් එක්ක බැඳෙන්න ඕන පූර්ණ නිදහසත් එක්ක ජීවිතය ආරම්භ කරනවා. එතන ඉඳලා මොකද වෙන්නේ? ඒ ඇස කන නාසය දිව ශරීරයත් එක්ක අර පංච මාර්යොත් එක්ක ජීවත් වෙන්නේ නෑ. ක්ලේශ මාර්යොත් එක්ක, මෘතු මාර්යොත් එක්ක, වසවර්ති මාර්යොත් එක්ක ජීවත් වෙන්නේ නෑ. අපි අය හිතාගෙන ඉන්නේ ඒවා මේ කොහේ හරි අතපය තියෙන බුද්ධලෙක් ඉන්නවා කියලා. වසවර්ති මාර්යය කියන්නේ වසඟ වෙන ස්වභාවය. මෘතු මාර්යය කියන්නේ මෘතු කියන්නේ රැවටෙනවා. රැවටෙන ස්වභාවය. තණ්හා රති රගා කියලා කියන්නේ ඒ ගෑනු ළමයි නෙමෙයි. අපේ ළඟ තියෙන සංවේදීතා තණ්හාව ඇලිම රතිය රාගය කියලා කියන්නේ යම් යම් දේවල් වලට තියෙන ආසත්ත්ව භාවය. ඇහෙන් වෙන්න පුළුවන්, කනෙන් වෙන්න පුළුවන්. බැඳී යාම කියන එකයිකින් අදහස් වෙන්නේ. එහෙම නැතුව ප්‍රියමනාප භාවය නෙමෙයි. දැන් අපි අය හිතන් ඉන්නේ මේ රාගය කියලා කියන්නේ ඇලිම කියන්නේ ප්‍රිය දෙයට විතරයි කියලා නෑ. ඇලිම කියන ස්වභාවය ද අප්‍රිය දෙයට හරි වේවා ගැටීමට හෝ වේවා ඇලිම කියන ස්වභාවය රාගය හැටියට සංහාව හැටියට පෙන්වලා දෙනවා. ඉන්ද්‍රියන් වලට පිවිසීම ප්‍රශ්න වලාහක දෙයියෝ කිව්වහම අපේ අරහමඳුර කෙනෙක් කියන වලාකුළු තල්ලු කරන් යන දෙයියෙක් ඉන්නවා කියලා. ඉතින් දෙයියනේ බුද්ධාගම ඉවරයිනේ. ඈ හිරු දෙයියෝ කිව්වහම ඒක ඇතුලේ දෙයියෙක් ඉන්නෝ, එයා තමයි ඉර කරකවන්නේ, එයා තමයි ආලෝකය දෙන්නේ. එතකොට වැරදි සංකල්පයක් මිනිස්සුන්ගේ ඔළුවට යනවා. වා දෙයියෝ කියලා එක්කෙනෙක් ඉන්නෝ, වා දෙයියෝ කුපිත වෙනෝ, කුපිත වුණාම එයා මේ මෙහෙම යනවා කියලා. දේව කියන වචනේ අදහස තමයි දෙන්න, දෙයක් දෙනවා. වාදීයෝ කියන්නේ වාතය ලැබෙනවා. වලාහක දෙයියෝ කියන්නේ වලාහක, වලාකුළු. ඔව් දෙනවා. එහෙම නැතුව මේ දේව කියන වචනය තුල තියෙන්නේ ගොඩක් කලවට ඔය යහපත් දෙයකට තමයි දේව කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට අයහපත් දෙයට දේව කියන වචනේ පාවිච්චි කරන්නේ, මාර කියන වචනේ පාවිච්චි කරනවා. මරණ නැති කරන කෙනා, මරණ කෙනා මාරයා, ලැබෙනවා නම් දෙවියා බවට පත් වෙනවා. සමහර වෙලාවට ඔය මාරයෝ දෙවියෝ ඉතින් ජීවිතේ කුපිත වෙනවා. මනුෂ්‍යයාට අධ්‍යාත්මික සිතකුත් තියෙනවා, බාහිර ස්වરૂපයකුත් තියෙනවා. සමහර අයට කේන්ති යන බලනකොට හිත ඇතුලේ මුකුත් කේන්තියක් නෙමෙයි, එයාට අර රත්ත වාතය නිසා. ඒක තමයි කේන්තිය. ඈ එහෙම නැත්නම් ඔළුවේ වේදනාවක් නිසා කේන්ති යන. මටත් කේන්ති යන, බඩ කිරි වුණාම කේන්ති යන. ඒක මම දන්නෙත් නෑ, ඒක කියලා දුන්නේ ඔයාට බඩගිනි වෙනකොටයි කේන්ති යන්නේ කියලා. මම මටත් කේන්ති යනවා, මම දන්නේ මොකටද කේන්ති යන්නේ කියලා. අපේ අම්මා මට කියලා දුන්නේ ඔයාට කේන්ති යන්නේ බඩගිනි වුණාම කියලා. මොකද අම්මා අධ්‍යයනය කළා තියෙන කාලයක්. ටිකක් මං අමුතු ස්වභාවයක් ගන්නකොට මේ ලොකු දුවේ අහල් ටිකක් ලිපිය දියන් දැම්ම කියලා කියනවා. මොකද හේතුව මල්ලි ටිකක් බඩගිනි ඒ මම ඊට පස්සේ තමයි දැනගත්තේ. මාත් අවධානයෙන් හිටියා ඊළඟට මට කේන්ති යන්නේ මොන වගේ අවස්ථාවද කියලා. බඩගිනි වුණාම කේන්ති යනවා. බඩ පිරිච්ච ගමන් ආයි කණෙන් ඇදලා ගියත් ප්‍රශ්නයක් නැහැ. බඩගිනි වෙලාවට හොස්ස ළඟින් මැස්සෙකුටවත් යන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් කේන්ති කිව්වට වැඩක් කරන්නේ නැහැ. මුකුත් අහන්නෙත් නැහැ. නුරුස්සන ගතියක් ඇති වෙනවා. එන්දා නායක වින්නතු දැනගත්තාම ඔබ හොඳයි නේද? හඳුරු බඩගින්නේ නෙමෙයි කියන්න පුළුවන් නේද? එතකොට ඒ ගතිය අර ඒක ස්වභාවය මේ මානසිකව ඇති වෙන දෙයක් නෙමෙයි කියලා ඒක දන්නෝ. ඒක එතකොට මානසිකව කියලා කියන්නේ ඇතුළෙන්ම කිපිලා එන ලෝභ ද්වේෂ මෝහ පදනම් වෙලා ඇති වෙන මානසික කේන්තියක් නෙමෙයි ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ වුණ සමහර දේව ප්‍රතික්ෂේප කරන සමහර අයට අර කෑ ගහන අර භික්ෂුන් වහන්සේලාට කවුද ඔය කෙවුලෝ වගේ කෑ ගහන්නේ කියලා, කෙවුලෝ කියන්නේ මාළුකාරයන්ට, කවුද ඔය මාළුකාරයෝ වගේ කෑ ගහන්නේ කියලා ආරම්භෙ පිට වෙලා යන්නේ කිව්වා. සරියුත් හාමුදුරුවෝත් එක්ක ආව 500කට භික්ෂුන් වහන්සේලාට කිව්වා පිට වෙලා යන්න මෙහෙන් කියලා. එතකොට ඒ කේන්තියෙන් කිව්ව දෙයක්ද නැහැ. අර අය ඩිංගක් පාලනය කරගන්න ඕන නිසා මොකද කිව්වේ අර වගේ වචනයක් පාවිච්චි කළා. ඊට පස්සේ ඒගොල්ලෝ මෙතන පවතින ඕන පිළිබඳව සැලකිලිමත් වෙලා කල්පනා කළා. අපි කොහෙද ඉන්නේ කියලා එයාට මතක් වෙලා මෙතන ඉන්න ඕන ක්‍රමවේදය මොකන්ද කියලා කල්පනා කළා. ඊළඟට ඒ විදිහට සැලකිලිමත් වුණා. සැලකිලිමත් වෙලා ඒ දෙවුරම් වෙහෙරේ මහ විහාරේ ඉන්න ඕන ක්‍රමවේදයක් තියෙනු. ඒ ක්‍රමවේදයට නිහඬියාව ආරක්ෂා කරගෙන ඉන්න කටයුතු කළා. එතකොට අර මානසික වශයෙන් ඇති වෙන දේවලුත් තියෙනවා, භෞතික ක්‍රමවේදය තුළ අපි ඇති කරගන්න දේවලුත් තියෙනවා. ඒ අපි සමහරලාට භෞතික ප්‍රවත්මකදී සමහර අයට ඒ කතා කරන ක්‍රමවේදයේ අනුව කතා කරේ නැති වුණොත් ඒගොල්ලන්ගෙන් ඒ රාජකාරී ඒ ක්‍රමවේදයේ කරගන්න බැරි වෙනවා. ඒ ස්වභාවයේදී ඒ තැන්වල ඉන්න ඕන. දැන් හම්දා නිලධාරියේ කැඩියට අනිත් කෙනාට මේ තමන්ගේ සෙබලට කිව්වොත් අනේ පියසේන පුළුවන් නම් අර වැඩේ කරලා දාන්න කියලා. එහෙම කරන්නේ ඒගොල්ලන්ට දීලා දෙන පොඩි පොළු ගෑල්ලක් අදට නිලධාරියට එයා පොල්ල දික් කළා අර කරන්න කියලා කිව්වොත් එහෙම කරන්න ඕන. මොකද අර පොල්ලේ තියෙන බලය නේද අපි මාද්ද? අදේ තියෙන බොත් වස්තමේ තියෙන බලයක් තියෙන එකකින් අනගලොත් කරන්න ඕන. ඒ සම්මුති ක්‍රියාවලිය. මේක ඥාන දර්ශනයක්. ඔබ මනසින් කොතනද ඉන්නේ කියලා බලන්න. අපිට අනිකුත් වේදනා ටික නැති කරන්න බෑ. මානසික වේදනා ටික අපිට නැති කරන්න පුළුවන්. මානසික වේදනා නැති කරන්න පුළුවන්. අර කායික වශයෙන් ඇති කරන්නා වූ පීඩන තියෙන ශරීරයකට ඒව නැති කරන්න බෑ. අපි සමහර වෙලාවට හිතන මේ හැම දෙයක්ම මානසිකයි කියලා. හැම දෙයක්ම මානසික නෑ. දැන් කුඩාම කාලේ ළමයින්ට රාගය තිබ්බද? කාම ආශාව තිබ්බද? නෑ. ඕක අවුරුදු 18 15 16 වෙනකොට ඉහට යනකොට තියෙනවා. ඊළඟට පස්සේ ඒ අයගේ ශාරීරික ස්වභාවය අනුව හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව එක එක ස්වභාවල් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි කලට වේලාවට නිසි වයසේදී යුග දිවියට පාත්‍ර කරන්න කියලා කියන්නේ. ඒත් එහෙම නැත්තම් මොකද වෙන්නේ? අනිසි සම්බන්ධතාවලට යනවම තමයි ඒක වළක්ව ගන්න බෑ. ඒක හරි අමාරු කාර්යයක් බවට පත් වෙනවා. නත්ති රාගෝ සමෝහග්ගේ. ඒක ලෝකේ තියෙන ලොකුම ගින්නක් හැටියට පෙන්වනවා. ඒ ඕව ගැන දෙමව්පියෝ විද්‍යාත්මක අනුකූලව කල්පනා කරන්න දුවට පස්සට පස්සට දාගෙන ඉන්නේ අයිට මොකද වෙන්නේ? අවසානයේ ප්‍රශ්න ගොඩකට මැදි වෙනවා. ඊට පස්සේ බූඩ් දෙක තුනක් කාලෙ ඉවර වෙලා පත් වෙන යුග ජීවිත තියෙනව නේද? පිරිමිය බලන්න ගැහණිය කෙරේ හැමතිස්සෙම වැරදි කෝණයකින් ගෑනු ඔක්කොම මෙහෙමයි කියලා. ඒක ගැහණියත් පිරිමිය දිහා බලන්නේ අමුතු කෝණයකින් බලන්නේ. මොකද අර බූට් කාලනේ. බූට් කාලේ එක්කෙනෙක්වත් විශ්වාස නැහැ. එතකොට ඒ විශ්වාසයක් නැති, ලැබියාවක් නැති තැන සාර්ථක ජීවිතයක් තියෙනවද? සාර්ථක ජීවිතයක් නැහැ. ඒ නිසා තමයි බෞද්ධ හැටියට අවුරුදු 16 දී සිද්ධාර්ථ කුමාරයා විවාහ වෙන්නේ. මං කියන අවුරුදු 16 දී විවාහ වෙනව නම් කිසිම ප්‍රශ්නයක් නැති ලස්සන ජීවිත තියෙනවා. ඇයි ඒ දෙන්න විතරයි අඳුරන්නේ? ඒගොල්ලෝ අර බූට් කාලා නැති නිසා පිරිමි කෙරෙහි වෛරයක් නැහැ. ඈ ගැහණිය කෙරෙහි වෛරයක් නැහැ. ඇයි අර විදියට රැවටීම් දෙක තුනකට පාත්‍ර වුණාට පස්සේ මොකද වෙන්නේ? අර අධ්‍යාත්මික මනසට කිසි කෙනෙක් විශ්වාස කරන්න බැරි මට්ටමට එනවා. ඉතින් ඒකයි කිව්වේ ඒ කාලේ අවුරුදු 16 වහගල දුන අදත් මං හිතන්නේ හොඳම කාලේ අවුරුදු 16. ළමෙක් කියලා හිතන්න බෑ. ඒ කාලේ තමයි වැඩෙන්න පටන් ගන්න කාලේ. දැන් මුස්ලිම් ආගමේ 7 දී විවාහ කරන්නේ. දැන් 7 විවාහ වෙලා නිසි කාලේට ඒ ජීවිතයට යනවා ඉතින්. නමුත් ඉතින් අවුරුදු 16 17 18 කියලා කියන්නේ යුග ජීවිත වලටපත් වෙන්න ඕන කාලය. අපේ මව්පියෝ අවුරුදු 17න් 18න් විවාහ වෙච්ච අය. ඉතින් අද ලොකු ළමයි මේ අපේ ඉන්නෝ. අපේ අක්කලාගේ නංගිලාගේ දරුවන්ගේ දරුවෝ දකින්නෝ. අම්මලා තාම 50 පැනලත් නැහැ. මේගොල්ලෝ සතුටු වෙනවා. මොකද ජීවිතේක තමන් ජීවිතේ ඉන්දන පළවල ඵල බලන්නේ නැතුව මැරෙන්න සිද්ධ වුණා. මොනතරම් කනගාටුවක්ද මේ 35 40 කියලා විවාහ වෙලා. තමන්ගේ දරුවෝ කසාද බඳිනව තමන්ට බලන්න හම්බෙන්නේ නැහැ. තමන්ගේ දරුවන්ගේ දරුවෙක් දකින්න හම්බෙන්නේ. ඒ කියන්නේ තමන් ඉන්දන පළේ අඹ තමන්ට කන්න හම්බෙන්නේ නැහැ. ඉතින් සංස්කෘතික පොතක් නැති සංස්කෘතියත් තුළ අපි ජීවත් වෙන්නේ. ඒකට හේතුව තමයි අර පරමාර්ථ දර්ශනයක් මේ සම්මුති ක්‍රමවේදයකට පට්ටල් කරගෙන ඒ සම්මුතිය තුලින්ම තමයි මේ ඔක්කොම නිවන් දකින්න මාර්ගඵල ලබන්නේ. ඒ මේ ඔක්කොම කරන්න හදන්නේ. එහෙම කරන්න බෑ. මේක ඥාන දර්ශනයක්. අධ්‍යාත්මයෙන් ඔබ සියල්ල අතහරින්න. සියල්ල කියන වචනයට අයිති සියල්ල කියන වචනයත් සියල්ල කියනකොට අයිති සියල්ල කියන වචනයත් නැත්තම් අර සියල්ල මත හරිනවා අර සියල්ල කියන වචනේ තියාගන්න. එතකොට සියල්ල වෙනවද? නෑනේ. එතකොට සියල්ල කියන එක නිත්‍ය කරගන්න. එතකොට සියල්ලම කියන එකක් නිත්‍ය කරගන්නේ නැහැ. සියල්ල මත හැරී තන අතහැරීමක් නෑ. අල්ලා ගැනීමක් නෑ. කිසිදු ආකාරයේ ක්‍රියාවක් ගොනු කිරීමක් නෑ. විෂයක් නෑ. පාඩමක් නෑ. මාවතක් කළ යුත්තක් නෑ. නොකළ යුත්තක් නෑ. නෑ කියලා දෙයක් නෑ. එහෙම දෙයක්වත් නෑ. මොකුත් නෑ. කෙසේත්ම නෑ. ඒ මොනෝ කොච්චර නෑ නෑ කිව්වත් වචනේ ඉක්මවා යන්න මට පුළුවන් ද වචනේ තුලින්? බෑ. ඉතින් විශිෂ්ට ඥාණයෙන් කෙනෙක් මේ වචනේ ඉක්මවා ගිහිල්ලා මේක අඳුන ගන්න ඕන. බුදු දේශකේ හැඩියට මේ වචන තුල අපි රැඳිලා ඉන්නවා. හැබැයි අපි අසරණයි. හේතුව කොච්චර නෑ නෑ කිව්වත් වචනේ ඉක්මවා යන්න බෑ. ඒකයි හේතුව. නමුත් ධහම තියෙන වචන ඉක්මවා පවතින දෙයක්. වචන ඉක්මවා පවතින දෙයක් ධහම. මේක අසිරිමත් ධහමක් වෙන්නේ ඒකයි. ලෝතුරා බුදු කෙනෙක් කොහොමද මේක හොයාගත්තේ? රූපය ඉක්මවපු දෙයක්, ශබ්දය, ගන්ධය, රසය ඉක්මවපු දෙයක්, වචනේ ඉක්මවපු දෙයක් ගැන තනිවෙන් තනිව අවබෝධ කරගත්තා කියලා කියන්නේ ඒක මහ විශ්මය දනවන දෙයක්. අන්න නේපාලේ ජාතිකෙක් බුදුහාමුදුරුවෝ නේපාලේ මිනිස්සුන්ගේ හැඩරුව තිබුණේ, උසමහත තිබුණේ, ලස්සන කුමාරේ, රත්මන් පැහැ ශරීරයක් තිබුණේ. ඒකයි නේපාල ජාතිකයන්ට මේ වගේ ශරීර තියෙන්නේ. අද වුණත් බලන්න ඒගොල්ලන්ගේ අර හැම කහ පැහැයෙන් හුරු අත්‍රන් පාට ශරීරයක් තියෙන්නේ. ඒ තනිව කරන ලද ඒ අසිරිමත්ම මිනිසා මේ මේ මේ මේ මේ කල්පය තුල මිහිවුණු අසිරිමත්ම මිනිසා බුදුරජාණන් වහන්සේ බව අසිරිමත්ම මිනිසුන් පහළ වෙන හැම කෙනෙක්ම කියන දැන් අප මොනතරම් මනෝවිද්‍යාත්මක වුණත් පරේෂකේ වුණත් මේ මනෝභාවයන් අඳුන ගන්නවා. නමුත් මේ මේ මනෝභාවයන් වල නිම්තර අවසානය නිදහස විමුක්තිය නිරෝධය ඔවුන්ට හොයාගන්න බෑ. ඒක හැමදාම ප්‍රශ්නාර්ථයක්. මම මේ කියන ධර්ම දේශනාව අහගෙන ඉඳලා දවසක් එංගලන්තේ ඉඳලා පොතේ මනෝවෛද්‍යවරයෙක්ව සායනාස මේ ඔබ වහන්සේ අර කියපු කරුණු රාශියක්ම තාම ලෝකේ පරේෂණාත්මක මට්ටමේ තියෙන කරුණු ටිකක් කියලා කිව්වා. ඉතින් අපි ලෝකයේ පරේෂණාත්මක මට්ටමේ තියෙන කරුණු අපි මේ පිළිතුරු හැටියට ඔබට කියනවා. තාම ඒගොල්ලෝ නිදහස හොයාගන්න බැරුව ඉන්නවා. ඉන්දහස තියෙනවා ලෝකේ හොයාගන්න ඕන නම් කෙනෙකුට දැන් පිබිදිලා තියෙනවා. ඉතින් මේ ධර්මයේ මේ අනුකූලව මිසක් හොයන්න තියෙන ඒත් ඒගොල්ලන්ට අර විෂයානුබද්ධ ක්‍රමවේදයකට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයකින් මේ විසඳුම හොයාගන්නත් බෑ. එහෙම නැත්නම් අර මේ මැෂින් වලට අහු වෙන ක්‍රමවේදයට මේක හොයාගන්නත් බෑ. හැබැයි මැෂින් වලට හොයාගන්න පුළුවන්. අර හොයාගෙන තියෙන ජර්මනියේ හිටපු ස්වාමින් වහන්සේ කෙනෙක් ලෝකෙ වැඩියෙන්ම නේද සතුටින් ඉන්න හාමුදුරු හැටේට හොයාගෙන තියෙන. ඒ කියන්නේ මනස නිදහස් වුණාම බින්දුවට එනවා. අර මැෂින් තියෙනවනේ මේ හැමතැනම ගහලා මේකට ගහලා ප්‍රෙෂර් එක පෙන්නන්නේ. මොළේ ක්‍රියාකාරීත්වය ඔක්කොම පෙන්නනවා. ඉතින් මේ කූල් ඩවුන් වෙනකොට මොකද වෙන්නේ? අරවා සීරෝ වෙනවා. එකයි වෙන්නේ. හැබැයි මැරිලා නෙමෙයි. නිරෝධ සමාපත්තියට සමවැදුනොත් ඔය මැෂින් එක හයි කරලා මොකද වෙන්නේ? අර මැෂින් එක ඔක්කොම සීරෝ වෙනවා. ෂුවර් එකට මේ මොචිරිට දානවා. දොතර වාත්‍යාව හදවත නතර වෙනවා. හද ගැස්ම නතර වෙනවා. ඒ ප්‍රාණය තියෙනවා. මේ හදවත හොඳටම වුමනා කරන්නේ කෙලෙස් වලට. දැන් කෙලෙස් ස්වභාවයක් ඇති වුණොත් බයක්, බියක්, සැකක්, ආසාවක් මොනවා හරි ටිකක් ප්‍රබලව දැනෙන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? දඩින් ගාල ගැස්සෙන්න පටන් ගන්නවා. හැබැයි දුවලත් නැහැ, මහන්සි වෙලත් නැහැ. ඊළඟට ඒක මානසිකත්වයේ නිසා හදවත ඉක්මනින් ගැහෙනවා කියලා ඔන්න අපි අඳුනගත්තා එකක්. ඊළඟට අනිත් එක තමයි මානසිකත්වය හොඳ වුණත් අපි කන්දක් නගිනවා, එහෙම නැත්නම් ඇවිදගෙන යනවා. එතකොටත් මනස මේක හදවත හයියෙන් හයියෙන් ගැහෙන පටන් ගන්නවා. එතකොට ඒ ගැහෙන්නේ මොකටද? ඒ කායික වෙනස නිසා. ආන්න මතක තියාගන්න, අපේ ජීවිතය තුළ බලපෑම ඇති කරනවා දෙපැත්තකින්ම. එකක් කායික පැත්තකින්, අනිත් එක මානසික පැත්තකින්. ඒ නිසා හැමදේම මේ ඔළුවට එන හදවතට ජීවිතයට ඇති කරන හැම බලපෑමක් ස්වභාවයක්ම මානසිකත්වයට දාන්නත් බෑ, කායිකත්වයට දාන්නත් බෑ. මේ කායික හා මානසික තියෙන දෙපැත්තක්ම ක්‍රියාත්මක වෙනවායි කියන එක හොඳට තේරුම් කර ගන්න ඕන. හදවතේ ගැස්ම ඒ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. හොඳයි, මේ දේශනාවත් පින්නතුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා උපකාර කරගනිත්වා. ජීවිතය තුළ ඒකාන්ත සත්‍ය අවබෝධය